තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉපදුන සත්වයා සුගති දුගති වල සැරිසරසරා තම තමන් කරගත් කර්ම විපාක භුක්ති විඳින ආකාරය දිවසින් දුටු බියකරු සසර දහන් වැඩසටහන තුලින් අපි ඉගෙන ගනිමින් පවතින්නේ. මේ ලෝක ධාතු සියල්ල තථාගත බුදුරජාණන් වහන්සේ දිවසින් දුටුවා. මහරහතන් වහන්සේලාද ඍෂින් වහන්සේලාද තම තම ශක්ති ප්‍රමණින් මේ සසර ගමන දුටුවා. හිතේට පින්වතුනි බුදුරජාන් වහන්සේ පහළ වෙලා මේ මිත්‍යා දෘෂ්ටි කියන එක ලෝකෙන් සම්මාදිටියයි මිත්‍යා දෘෂ්ටියයි වෙන් හඳුනා ගන්න පුළුවන් උනේ. නැත්තම් ලෝකයේ එක එක දෘෂ්ටිවල ඉන්නේ. දැනුත් එහෙමයි. දැනුත් ලෝකයයි එක එක දෘෂ්ටිවල ඉන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි බුද්ධ කාලේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා මේ දෘෂ්ටි අන්ධකාරයේ සිඳ බිඳ දැම්මා. බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට 64ක් දෘෂ්ටි තිබ්බා මේ මගදී. සාවස්ති විශාලා මගදේ මගදී කියන්නේ පාර්ලිපුත්‍ර. ඉතින් මේ ඔකෝගේ මේ දෘෂ්ටි පැතිරිලා තිබ්බා. ඊටකොට බුදුරජාණන් වහන්සේ ලෝකෙට සම්මාදිට්ඨිය කියන කඳුන්නල දුන්නා. කුසල අකුසල හඳුන්වලා දුන්නා. නිර්වාණ ගාමිනී ප්‍රතිපදා හඳුන්වලා දුන්නා. ඉතින් එහෙම බුදුරජාණන් වහන්සේ පිරිනමම් පාලා අවුරුදු 200 ගානක් ගියාට පස්සේ ආයෙත් ධර්මීය බබළුවන්න පුළුවන් රාජ්‍ය බලයක් ලබලා දෙන්න පුළුවන් රජ කෙනෙක් පහළ වුණා. දඹදිව ඒ ධර්මාශෝක රජුරුව. ඒ ධර්මාශෝක රජුරුවන්ට උපස්ථානෙට යනවා ආදේශී රජ කෙනෙක් වෙන පිංගල කියන රජුරෝ. ඒ රජුරවන්ට ඇමති කෙනෙක් හිටියා නන්දක කියලා. මේ නන්දක ඇමති රජුරන්ගේ ඔළුව දැන් අපේ වචනින් කිව්වොත් ඔළුව කෑවා. එක එක දෘෂ්ටි දාලා. එක එක ලෝකේ තියෙන මනස්ගත ටික ගෙනල්ලා දානවා. එයාත් ඒකෙම බැසගෙන ඉන්නවා. ඊට පස්සේ ওই වගේ මිත්‍යා දෘෂ්ටියෙන් හිටියට පස්සේ මිත්‍යා දෘෂ්ටි කියන්නම තියෙන වෙනම නිරයක් තියෙනවා. එතකොට වින්වත්නි අපි මතකද කලින් ඉගෙන ගත්ත මේ සමහර කර්ම බලවේග හරි පුදුමයි. සමහර කර්ම බලවේග නිරේ යන්න තියෙන කෙනාට නිරේ යන්න කලින් පෙරේත ලෝකයේ විඳවලා ඊට පස්සේ නිරේට යවනවා. කර්ම විශ්ෙන් එක කරන්නේ. ඊට පස්සේ සමහර කර්ම තියෙනවා නිරේෙන් පෙරේත ලෝකෙට දාලා විඳවලා ආයෙ තිරිසන් ලෝකෙට දාලා ආයෙ නිරේට දානවා. පුදුම සහගත දෙයක්. ඉතින් මේක නියමුවෙක් නැති නිසා හේතුඵල ධමයක් නිසා කර්ම විපාකයේ ස්වභාවය අපිට තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පවා වදාලා කර්ම විපාක વિશે අචින්තියයි කියලා. ඒවා හිතලා තේරුම් කරගන්න බෑ සාමාන්‍ය මිනිසයාට. ඉතින් මේත් ඒ වගේ පුදුම සංගත සිද්ධියක්. මෙතකොට දැන් ඔන්න ඒ නන්දකගේ ඇමතියා මැරිලා පෙරේත ලෝකෙ ඉපදුණා. අප්‍රමාණ ප්‍රේත දුකක් විඳිනවා. ඊට පස්සේ මේ ප්‍රේතයාට කන්න බොන්නවත් මොකුත් නැහැ. ලොකු විමානයක ඉපදුණා. නමුත් මෙයාගේ දුවේකින්වා උත්තරා කියලා. ඒ උත්තරා රහතන් වහන්සේ නමකට දානය පූජා කළා පැන් ටිකකුයි කැවුම් ගිරි ටිකකුයි. අනේ අපේ තාත්තට පින් සිද්ධ වේවා කිව්වා. එදා ඉඳලා ඒ විමානේ කැවුම් තියෙනවා. පැන් පොකුණු තියෙනවා. එවුන් කාලා පෙම්පොකුණ වල සැනසিলা ඔන්න පෙරේතයා යන් අස්ස සිල්ලක් ලැබුවා. ඔන්න ওই කාලේ වෙනකොට අර මේ පිංගලක කියන රජුරු ධර්මාශෝක රජුලන්ට උපස්ථාන කරලා සේනාවත් එක්ක එනවා. එනකොට එන්නේ අර ප්‍රේතයා ඉන්න විමානේ පැත්තේ. ඉතින් ප්‍රේතයා කල්පනා කළා මං වෙනසුනේ මගේ මං කරගත්ත පව් දෘෂ්ටි. මොකද ඒ ලෝකෙට නොපෙනෙන ලෝකෙට ගිය ගමන් ඒ නොපෙනෙන ලෝකයේ හැමතැනම බුදුරජාණන් වහන්සේට කරන ගෞරවය පේනවා. දෙවියන් බඹුන් වඳිනවා පේනවා. කසාවතට වඳිනවා පේනවා. බුද්ධ කියන නාමයට වඳිනවා පේනවා. බුදුරජාණන් වහන්සේ ගැන දෙවිවරුන්ගේ තියෙන ශ්‍රද්ධාව පේනවා. ඒව වෙනුනම මෙයාලගේ අදහස් සුණු විසුණු වුණා. එතකොට එයාලා දැක්ක තුන් ලෝකෙම තථාගත බුදුරජාණන් වහන්සේ තමයි අග්‍ර කියලා. සියලු දෙවියන් බබුන් වඳින්නේ බුදුරජාණන් වහන්සේට. ඒක පේන්නේ නොපෙනෙන ලෝකෙට ගියාට පස්සේ. ඉතින් මෙයා කල්පනා කළා මම ඒව මනුස්ස ලෝකෙදී මේ රජුරෝයි මේ සේනාවගේ අදහස් වෙනස් කළා මිත්‍යා දෘෂ්ටි දැම්මේ මං. ඉතින් මම මේ අය වෙනස් කරවන්න ඕන කියලා අර යන පාර නොපෙනෙන්න සැලැස්සුවා. නොපෙනෙන්න සැලැස්සලා පාරක් පේන්න හැදුවා. මේ ප්‍රේතයා ඉන්න විමානයේ තෙන්න පාරක් පේනවා දැන්. එතකොට දැන් අහෙත් යන තියෙන පාර දැන් මෙහෙත් තියෙන්නේ. ඉතින් අර ඒ පාරේ බෙදෙන තැන් වෙන මොකුත් නැහැ. රජුරෝත් එක දිගටම ආවා. නමුත් දැන් එන්නේ ප්‍රේතයා හදපු පාරේ. තුරු පාරව තියෙන පාරවල් අතුරුදහන් කරන්න පුළුවන්, අතුරුදහන් වෙච්ච කා පාරවල් පෙන්වන්න පුළුවන්. අමනුෂ්‍යයෝ එක එක විකාර කරනවා. ඉතින් මෙතනදී නම් මේ අමුතු සහගත දෙයක් වුණේ. ඊට පස්සේ දැන් ඔන්න මේ පාරේ දැන් යනවා. මේ පාරේ දිගින් දිගට යනකොට රජතුමා පෑම් පොකුණු වල තියෙනවා, ඒ වගේම වතුර බොනවා, බොහෝම සැනසille දැන් ඇතුළට යනවා. යනකොට දැන් සේනා ඔක්කොම ඇතුළ වුණානේ අර පාරට. ඇතුළ වෙච්ච ගම මේ පාරේ පාර වැහුණා පිටිපස්සේ. දැන් පිටිපස්සේ බලනකොට විශාල ගස් සහිත ආය ඇතේකටවත් එහෙට මෙහෙට යන්න බැරි තරම් රූක්ෂ ගස් සහිත වනයක් පිටිපස්සේ. නමුත් අර සේනාව ඉස්සරහට යනවා. පිටිපස්සෙම ගිය මනුස්සයා පිටිපස්සේ බලනකොට කොම් මොකක් යන පාර දැන් ඉදිරියට යන පාර පේනවා, පිටිපස්සේ පාර පේන්නේ නැහැ. මෙයා හොඳටම බයලා දුවගෙන ඇවිල්ලා ඉස්සරහාම හිටපු රජුරවන්ට කතා කරලා කිව්වා. රියදුර මේ මාර්ගේ හරි අපූර්වයි. දැන් මෙයා කියේ දැන් රජුරෝ කියා යනවා මේ මාර්ගේ හරි අපූර්වයි, කිසි බයක් නැහැ, සුවසේ යන්න පුළුවන්, උවදුරු නැහැ. මේ මාර්ගයෙන් යන්න ඕන. මේ මාර්ගයෙන් ගියාට පස්සේ අපි යන සූරත් ජනපදයට, අපි යන ජනපදයට ඉක්මනින් යන්න පුළුවන්. ඉතින් මේ මාවතේ දිගින් දිගට ගියා. ඊට පස්සේ මේ තැටිගත් අර පිටිපස්සේ ඉන්න මිනිස්සු ඇවිල්ලා කිව්වා, රජතුමනි, බියජනක වූ ලොමු දැහ ගන්නවන නපුරු මාවතකටයි අපි වැටුනේ. ඉස්සරහට යන පාර නම් පේනවා, ඒ වුණාට පිටිපස්සෙන් ඒ පාර පේන්නේ නැහැ. නපුරු මාර්ගයකටයි අපි වැටිලා ඉන්නේ. රජතුමනි පොඩ්ඩක් නහ ඉව කරලා බලන්න කිව්වා. අමනුෂ්‍ය ගඳ, පෙරේත ගඳ එනවා කිව්වා මේ පාර පුරාවටම. අපි මේ ඊළඟට පොඩ්ඩක් නිහඬ වහගෙන ඉන්න කිව්වා. මේ පෙරේතයෝ විලාප තියෙන හඬ ඇහෙනවා කිව්වා. අපි අතරමං වෙලා පෙරේත විමානයකට වැටිලා කිව්වා. සූරත් රජුරෝත් රියදුරාට කිව්වා, ඇත්ත නේනම් රජතුමාට දාඩිය දෑවා. ඇත්ත නේනම් මේ පාර පුදුම අද්භූතයක් නම් පිටිපස්ස පේන්නේ නෑනේ. මේ අමනුෂ්‍ය ගඳ එනවානේ. ඒක අමනුෂ්‍ය ගඳ, පෙරේත ගඳ කියලා එකක් තියෙනවා. මේ අමනුෂ්‍ය ගඳ එනවනේ. ඊළඟට මේ විලාප තියෙනවත් ඇහෙනවනේ. ඒතර ප්‍රේත ලෝකෙත් විලාප තියෙනවා. එතකොට රජතුමා අතා උඩ ඉඳලම වටපිට බලනකොට ඈතර නුග ගහ පෙනුණා. සිත්කලු සෙවණ තියෙන නිල් වලාකුලක් වගේ. රජතුමා රියදුරාමතලා කිව්වා, අපි අර ගහ ළඟට යන්කෝ. ඊට පස්සේ ඒ නුග ගහ ළඟට ගියා. නිගලහ ළඟට යනකොට ඒ නුගගහ ගාවට ගිහිල්ලා එතා පිටින් බැස්සා. ඇමතියන් සහිත පිරිවර සේනාව නුග රුකේ සෙවණේ වාඩි වුණා. එතන පුරෝකු පැම් භාජන තිබුණා. අන දැන් අර ඒක විමානයේ පෙරේතයාගේ වටේට පැම් භාජන තියෙනවා, කැවුම් භාජන තියෙනවා. ඉතින් රජ්ජුරුව මේවා දැකලා දැන් වටපිට බැලුවා. බලනකොට දෙවි කෙනෙක් වගේ එක්කෙනෙක් එතන ඉන්නවා ඒ ගහ ළඟ. ඊට පස්සේ රජ්ජුරුව ඇහුවා, ඒ කෙනා දකුණටම එයා ඉස්සලා කතා කළා, රජතුමනි, ඔබට යහපත් පැමිණීමක් වේවා. මේ ගමන නපුරු එකක් නෙවෙයි, බය වෙන්න එපා. ඔය වසුර බොන්න, ඔය කැවුම් කන්න, මේ කිසි දෙයකට බය වෙන්න එපා කියලා මේ කිව්වා. ඉතින් රජතුමා එයා ගැන විශ්වාසයෙන් කැවුම් කෑවා, වතුර බිව්වා. ඊට පස්සේ රජ්ජුරුව අහනවා, මේ ඔබ දෙවියෙක්ද? ගහන්දර්වෙද්ද මිනිස්සෙද්ද නැත්නම් සංදෙවිඳුද මේ අමුතු කෙනෙක් නේ කවුද ඔබ කියලා. ඊට පස්සේ කිව්වා මං දෙවියෙක් නෙවෙයි ගහන්දර්වෙක් නෙවෙයි මං සක්‍රියක් නෙවෙයි දෛතුනි මං පෙරේතේ. සූරාෂ්ට දේශයේ ඉඳලා තමයි මං මැරිලා මේ විමානයේ ඉපදුනේ. ඊට පස්සේ කිව්වා මේ ඔබ දැන් සූරාෂ්ට දේශයේ ඉන්නකොට මොනවා කර කර හිටපු කෙනෙක්ද? දැන් මෙයා තමන්ගේ ඇමතියා කියලා කිව්වේ නෑ තාම. මොනවද මේ කර කර හිටියේ? ඊට පස්සේ කිව්වා සතුරන් දමනය කරන රට දියුණු කරන මහරජතුමනි, ඇමතිවරුන් සේනා පිරිසත් පුරෝහිත බ්‍රාහ්මණයොත් මේ කහන්ද මං සූරාෂ්ට දේවයෙන් ආපු පවිතු හිත් වෙන කෙනෙක්, මිත්‍යා දෘෂ්ටික කෙනෙක්, දුස්සීල කෙනෙක්, කෑදර කෙනෙක්, අනුන්ට නිඳා අපාස කරපු කෙනෙක්, ඒ පෞකාරකමට ඉපදුන මම මල පෙරේතෙක් කිව්වා. දන් දෙන දැන් ඒ කාලේ මිනිස්සුන්ගේ දැන් ධර්මාශෝක රජුරෝ පවා ඉපදෙන කාලේ ධර්මාශෝක රජුරෝ මේ බුද්ධ ශාසනයට උදව් කරගෙන යද්දී බුද්ධ ශාසනය දියුණු පවුණු කරගෙන යද්දී ප්‍රදේශ රාජ්‍යවල තිබ්බ දෘෂ්ටි කොහොමද කියලා බලන්න. දාන් දෙන උදවියගේ පින්කම් කරන උදවියගේ ඒ බොහෝ දෙනාගේ පින්කම් මං වැළක්වුවා. අනුන් දෙන දානියට මං අනතුරු කරන කෙනෙක් වුණා. දාන් දීමෙන් ලැබෙන විපාකයක් නැහැ. සිල් රැකීමෙන් ලැබෙන විපාකයක් නැහැ. ගුරුවරු කියලා කොටසක් නැහැ. දමනේ නොවි ඉන්න අය අනිත් අය දමනේ කරන්නේ කොහමද කියලා තිබිලා මේ උන්වත් හැදෙලා නැතුන් එනවා අපි වහදන්න කියලා තමයි මං හැම ඔක්කොටම කී කියා ගියේ. අදත් නැද්ද ඔය වගේ අදහස්? උන්ට උන්වත් කරගන්නේ අපිට දැන් එනවා කරවන්න කියලා. හැම සත්වයකම එකිනෙකාට සමානයි. වැඩිහිටියන්ට මොනවට සලකනවාද? දැන් හැම සත්වෙම සමානයි කියන්නේ ස්ත්‍රීමු සමානයි පුරුෂයනු සමානයි අපිට ඕන එක එක වාගේ අපිට අයිතිවාසිකම් ඕන. ওই දෘෂ්ටි වැඩිහිටියන්ට මොනවට සලකනවාද? ඊළඟට මේ බලයක් වීරියක් කියලා දෙයක් නැහැ. නැගී සිටීමක් පුරුෂ ධෛර්යයක් කියලා එකක් නැහැ. ඉබේ මේ ඔක්කොම පහළ වෙයි කියලා ඒ පෙළක් කියලා. දානෙන් ලැබෙන ඵලයක් නැහැ. වෛර කරපු දෙවියට පින්වලින් පිරිසුදු වෙන්න පුළුවන්ද? කියන්නේ පව් කරන අයට ඔය පින් කරලා උන් යන අපායවල වැහෙයිද? දැන් ඒ වෙලාවට අපාය ගන්නවා යාලා. කියන්නේ මිනිස්සෙකුට හැදෙන්න බෑ. මතක තියාගන්න මිනිස්සෙකුට හැදෙන්න බෑ කියන එක මිත්‍යා දෘෂ්ටියක්. පව් කරපු කෙනෙකුට යහමඟට එන්න බෑ කියලා හිතනවා නම් ඒක මිත්‍යා දෘෂ්ටියක්. මේ ඒ දෘෂ්ටි තිබ්බ අය මෙයාලා මැරිලා නිරේ යන්නේ. ඒ නිසා ඕනම මිනිසෙකුට හැදෙන්න පුළුවන් පින්වත්නි. ඊට පස්සේ තියෙනවා සත්වයා ලැබිය යුතු යම් සැපක් දුකක් ලබනවා නම් සෝභාදාමි පරිණාම නියමෙනුයි ඒ හටගන්නේ. පරිණාමවාදී. මේක ළමයා මිනිස්සු විඳින සැප දුක් මේ පරිසරික වෙනස්කම් එක්ක සිද්ධ වෙන්නේ. ඔය අද කාලේ තියෙන විද්‍යාව නේද මේ කියන්නේ. මිත්‍යා දෘෂ්ටි ගණයට වැටෙන්නේ. මව කියලා විශේෂ කෙනෙක් නැහැ, පියා කියලා විශේෂ කෙනෙක් නැහැ, අම්මා තාත්තා කියලා නැහැ. යාලා මේ විනෝද වෙන්නයි දරුව හදලා තියෙන්නේ, උණ්ඩ සලකන්න ඕනේ නැහැ කියලා බටහිර දැන් කියන්නේ. සහෝදරයෝ නැහැ. ඒ කියන්නේ අපි ඔක්කොම මේ මනුස්ස ලෝකෙ ඉපදිච්ච අය අර සහෝදරයෝ කියලා තමන්ගේ කම නැහැ. තමන්ගේ කම තියෙන එක යහපත් දෙයක්. අර යාළුවන්ගේ ගණේටම සහෝදරයෝ දානවා. සමාජ පුරවැසියෝ ගණේටම සහෝදරයෝ දානවා. ඒතකොට තමන්ගේ ඒක තේරුම් ගන්නේ මෙහෙමයි. යාළුවොත් එක්ක කතා කරන විදිහට තමයි ඔක්කොමත් එක ඉන්නේ. මගේ අයියා කියලා කියන්න යන දේ බ්‍රේක් කරන්නේ නැහැ යා. ඒතර යාළුවෝ වගේම තමයි යා. මේ පන්තියක ඉන්න කොල්ලෝ ටිකක් වගේ සමාජයේ ඉන්න අය වගේ. දැන් අපි සමහර කතා කරන ඒවා අම්මා ඉන්නවා කියලා වචන බ්‍රේක් කරනවානේ. තාත්තා ඉන්නවා, අපේ ලොකු අයියා ඉන්නවා, අපේ අක්කලා ඉන්නවා, අපේ නංගිලාත් ඉන්නවා, මෙතන කොහොමද බං ඔවා කතා කරන්නේ කියලා කොල්ලෝ බ්‍රේක් වෙනවනේ. එතන යම් දෘෂ් සම්මාදිට්ඨියක් තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ කමට තමන්ගේ සහෝදර කමට තැනක් දෙනවා. අපේ අයියලා ඉන්නවා කියලා. ඒතකොට එහෙම කිසිම ගාණක් නැත්තම් යාළුවෝ මැද සමාජයේ මැද වගේ එක විදිහටම කතා කරනවා නම් ගෙදරත් සහෝදරයෝ ළඟත් ඒ අය තමන්ගේ සහෝදරයෝ පිළිගන්නේ නැහැ. තමන්ගේ කම නැහැ. වැඩිහිටි ගෞරවේ නැහැ. ඒවා මිත්‍යා දෘෂ්ටි ගණීට වැටෙනවා. බලන්න නොදැනගෙන සිද්ධ වෙන දේවල්. ඊට පස්සේ තියෙනවා මේයින් තොර වෙන ලෝකයක් නැහැ. දන් දීමෙන් වැඩක් නැහැ. අප උපස්ථාන කිරීමෙන් වැඩක් නැහැ. යහපත් ලෙස තැම්පත් කරනවායි කියලා කියන පිනක් දකින්නේ නැහැ. එතකොට මේයින් තොර ලෝකයක් නැහැ කියන්නේ කොච්චර ඉන්නවද මිනිස්සු අපායේ තියෙන්නේත් මේකේ, දිව්‍ය ලෝකෙත් තියෙන්නේ මේකේ, බම් පෙරේත ලෝකෙත් තියෙන්නේ මේකේ, වෙන ලෝක කොහෙද බම් තියෙන්නේ කියලා මිනිස්සු කියන්නේ නැද්ද? ඒවා මිත්‍යා දෘෂ්ටි. ওই දුක් විඳින මිනිස්සු තමයි අපාය, සැප විඳින අය තමයි දිව්‍ය ලෝකේ. ওই පෙරේතෝ වගේ ඉන්න මිනිස්සු තමයි පෙරේත ලෝකේ. තිරිසන් වගේ ඉන්න මිනිස්සු තමයි තිරිසන් ලෝකේ කියලා හැම ලෝකයක්ම මේකේ තියෙන්නේ කියලා කියන එක මිත්‍යා දෘෂ්ටිය. මේක තේරුම් ගන්න පින්වතුනි. ඊට පස්සේ කියනවා මේ ඇප උපස්ථාන කළා ඔය මොකද්ද මේ පන්සල් වල වැඩ කරලා පින් කරලා සමාජ සේවය කළා මොකද්ද බං ඇති වැඩි Taman ජීවත් වුණොත් මැද ඕන මිත්‍යා දෘෂ්ටි. යම් කෙනෙක් තව මේක මේ ටික හොඳයි ජීවනයේක මේ දෘෂ්ටි තේරුම් ගන්න. යම් කෙනෙක් තව පුරුෂයෙකුව මරනවා නම් තව කෙනෙකුගේ හිස ගසා දමනවා නම් ඒ කවුරුවත් තව කෙනෙක්ව නසන්නේ නැහැ. ඒක සත්ආකාර වූ ධාතු ඇති ශරීරේ සිදුරු අතරින් ආයු ඒ කාලේ තිබ්බ මේ දෘෂ්ටි. ඒ කියන්නේ කවුරු හරි මැරුවා කියලා එහෙම ධාතු වෙනස් වෙනවා කඩුවකින් කැපුවත් ආත්මේ තහනියක් වෙන්නේ නැහැ කියලා. නිත්‍ය ආත්මයක් තියෙනවා කියලා. මේ ජීවාත්මය කියන්නේ සිඳින්න බිඳින්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ ජීවාත්මය අටපත්තන් වුණ වටකුරු පන්දුවක් වගේ දෙයක්. යොදුම් 500ක් උස තියෙනවා. කවුරු හරි මේ ජීවාත්මේ වනසන්ට කාටද ඒක වනසන්න පුළුවන් කියනවා. මේ දෘෂ්ටිය මත තමයි Hindu ආගමක් තියෙන්නේ. මොකද ඒ Hindu ආගමේ ඒ ක්‍රිෂ්ණ කතාවේ තියෙනවා ඒ ක්‍රිෂ්ණ අර්ජුනට කියනවා තමගේ සහෝදරයෝ ටික මරන්න කියලා. ඒකට අර්ජුන මේකට කැමති වෙන්නේ නැහැ. ඒකට ක්‍රිෂ්ණ කියනවා මේ බය වෙන්න එපා ඔබ මේ කටේ මරපන් මේ ශරීර ටික විතරයි වෙනස් වෙන්නේ මෙයාලගේ ඇතුලේ තියෙන අධ්‍යාත්මයට ආත්මයට කිසිම හානියක් දෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ තමයි යාලගේ ප්‍රධාන ආගම් වල පොත් වෙන වල තියෙන අදහස්. ඉතින් ඒවා ඒ ශ්‍රාවකයන්ට යනවනේ. මේ බලන්න ඒව ඉස්සර ඉඳලම ආපු ඒවා මේ ධර්මසූකරජුරෙන් කාලේ තිබිලානේ. ඊට පස්සේ කිව්වා මේ සංසාරයේ කියන එක නූල් බෝලයක් වගේ එකක්. මේක විසිකල විට ලිහිලිහි යනකල් විතරයි යන්නේ. මේ ජීවාත්මයත් එහෙම දෙයක් තමයි. මේක ලිහිලිහි යනකල් විතරයි තියෙන්නේ. ඒක මේ වගේ දෙයක්. ඕන කෙනෙක් ගමකින් පිටත් වෙලා වෙන ගමකට යනවා. ආන් ඒ වගේ. ජීවත්නේ මේ කයෙන් දැන් කිව්ව මැරෙනවා කියන්නේ මේ කයෙන් වෙන කයකට යනවා. අර ගම මාරු කළා වගේ. ආ ස්ථිර දෙයක් තියෙනවා. මිත්‍යා දෘෂ්ටි. ඒක මේ වගේ gedarakin තවක් gedarakට යනවා වගේ. ජීවත්මේ අනිත්‍ය නෑ කිව්වා. ඊළඟ යමෙක් අනුවණෙක් වුණත් පඬිතෙක් වුණත් ඒ අය කවුරුවත් මහා කල්ප 84 ලක්ෂයක් සංසාරයේ ගෙවල යොරුණාට පස්සේ තමයි මේ දුක අවසන් වෙන්නේ. බණ භාවනා කළත්, පින් කළත්, නැතත් නුවණ තිබ්බත්, නැතත් මොඩියෙක් වුණත්, පව් කළත්, පින් කළත් ඔක්කොම සංසාරය යන උන මහා කල්ප 84,000 ඒකෙන් තමයි ඉවර වෙන්නේ. අමුතුවෙන් කියලා එකක් නෑ. මේවා කලබල වෙලා ඉක්මනට ඉවර කරගන්න බෑ කිව්වා. ඒ වගේම පාඩුවේ හිටියා කියලා යා සංසාරය යන්නේ නැහැ කිව්වා. සීල දෙනාම කල්ප 80 ලක්ෂයක් යනවා කිව්වා. බුදුම බණ. ඊට පස්සේ මේවා තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්න කලින් රැව් පිළිරැව් දිදී තිබ්බේ. ඒකට ඒවා පිළිගන්න අය ඒ මිත්‍යා දෘෂ්ටිය මුල් කරගෙන සසරට වැටෙනවා. නිරේත වැටෙනවා. මේ සත්වයන්ගේ ඊට පස්සේ කියනවා මේ සත්වයන්ගේ සැපදුක් ද්‍රෝණයකින් හරි කුල්ලකින් හරි මැනපු දෙයක් වගේ තියෙන්නේ. ඒ කියන්නේ මනින්න පුළුවන් කියනවා. පින් විදි පින් කියන ඒවට කොටසක් තියෙනවා. ඒක බාරක් ප්‍රමාණයක්. පව් කියන එකට බාරක් ප්‍රමාණයක් තියෙනවා. ඒක එච්චර ඒ සීමාවට විතරයි පින සහ පව් විපාක දෙන්නේ. කියලා මෙයාලා කියන මිත්‍යා දෘෂ්ටිය. ඔවා ඔක්කොම දැනගන්නේ අවබෝධ කරපුවයි විතරයි. අනෙක් සියලු දෙනාම මුලා වෙලා ඉන්නේ. මං ඉස්සර ඔන්න ඔය වගේ මිත්‍යා දෘෂ්ටියක් දරපු කෙනෙක්. බලවත් මොලා වෙලා මොහෙන් වෙයිලා හිටියේ, දුස්සීල වෙලා හිටියේ, කෑදර වෙලා හිටියේ, අනුන්ට නිඳා පාස කර කර හිටියේ කියනවා. දැන් නම් මේ ටික කියනකොට රජුරවන්ට තේරෙන්න ඇති මේකා කවුද කියලා. ඒ තමන් කැමතිය ඕවනේ හැමදාම ඇවිල්ලා රාජසභාවේ කියන්නේ. තව 6 මාසයක් යන්න කලින් මගේ මරණේ සිද්ධ වෙනවා. එතකොට ඒකාන්තේම කටුක වූ භයානක වූ දුක් ඇති නිරේතයි මං හැටෙන්නේ. ඒ නිරේ කොන්ස් 4ක් තියෙනවා. දොරවලුත් 4ක් තියෙනවා. ඒවා කොටස් වශයෙන් ගානට බෙදලා තියෙන්නේ. වටේම තියෙන්නේ යකඩ පවුරක්. වහලා තියෙන්නේ යකඩ පියනකින්. කියනවා මම මෙතනින් ඉවරෙච්ච ගම තව මාස 4කින් තව මාස 6කින් මන් නිරේට යනවා කියනවා. දැන් බලන්න නිරේත් පේනවා. අංක එකයි සමහර අය නිරේට යද්දි ඒ අතරතුර පොඩි කාලෙක පෙරේතෙක් ලෝකෙකට යනවා. මේක කොහොමද සිද්ධ වෙන්නේ කියලා ඒක විභජනය කරන්නේ කර්මයේ විසින්. කර්මයේ වනායි ආත්මයත් පුද්ගලයේ සත්වයක් නෙවෙයි. කර්මය කියන්නේ හේතුඵල ධමයක්. ඉතින් ඒකයි. දැන් මෙයා කියනවා මට පේනවා මට අවීච මහ නරකාදී යන්න එනවා. ඒ අවීච මහ නරකාදී ඇවිලෙන ගිනිදැල් හරීම සැරයි. යකඩ භූමියේ හැම තිස්සෙම යොදුන් 100ක් පුරාවට ගිනිදැල් පැතිරලා තියෙන්නේ. මහරජතුමනි, ඒ නිරේ අවුරුදු ලක්ෂයක් පැහිලා ගෙවුනාම එකපාරටම මහා ශබ්දයක් ඇහෙනවා. එහි විඳවන්න තියෙන ආයුෂ ප්‍රමාණය අවුරුදු කෝටි ලක්ෂයක්. මෙයාට ඒ අපායේ මහා නිරේ ආයුෂත් පේනවා. එයාට විඳින්න වෙනවා කියනවා අවුරුදු කෝටි ලක්ෂයක්. ඒ කියන්නේ අවුරුදු කෝටිේව ලක්ෂයක්. එතකොට අවුරුදු ලක්ෂයක් ගියාට පස්සේ නිරෙන් සෝල විදුලි කොටනවා වගේ විශාල හඬක් එනවා. ඒක තමයි දැනගන්නේ අවුරුදු ලක්ෂයක් ගිහිලා ඉවරයි කියලා. දැන් මේ මහා නිරේ වැටිච්ච අයත මේ දෘෂ්ටික අයගේ දැන් ගිහිලා තියෙන්නේ අවුරුදු 2000යි. අවුරුදු 2000 මේ නිරේ දැන් මෙයා මැරිලා දැන් නිරේ අවීච මහ නරකාදී මෙයා ගලවන්න බෑ. මෙයාට පින් දුන්නේත් නෑ කවුරුවත්, මෙයා ගැලවෙන්නේත් නෑ කවුරුවත්. ඒතර මෙයා අවීච මහ නරකාදී මාසහයකින් වැටුණා. තවමත් නිරේ. ඒතර නිරේ හඬක් එන්නේ අවුරුදු ලක්ෂයකට පස්සේ. දැන් ගිහිලා තියෙන අවුරුදු 2000යි. ඒතර මෙයාට ඉන්න ඕන මේ නිරේ අවුරුදු කෝටි ලක්ෂයක්. අර වාගේ අදහස් තිබ්බයිට. ඒකයි අදහස් එක මම කියාගෙන ගියේ. කොච්චර බරපතලද කියන්න. අම්මා තාත්තා සහෝදරු ඉන්න තැන ගරු කරන්නේ නැති අය, තමන්ගේ කම නැති එක, ඊළඟට පින්පව් කියලා විශ්වාස කරන්නේ නැති එක, භෞතික වාදය, ඊළඟට විද්‍යාව සරණ යෑම, පරිණාමයේ සරණ යෑම කොහොම ඇතිද? දැන් ඊළඟට වංශ කතා වෙනස් කිරීම, ලංකාවේ ඉතිහාසය වෙනස් කිරීම, ඒ කියන්නේ මම අමුතු දෘෂ්ටි හදන්නනේ හදන්නේ. බුදුරජාණන් වහන්සේ ඉපදුනේ දඹදිවෙනුවේ මෙහි කිව්වා, මිනිස්සු ඒව පිළිගත්තා. මේ මිත්‍යා දෘෂ්ටි කොච්චර භයානකයිද කියලා බලන්න. මේ දෘෂ්ටි තිබ්බාය මැරිලා නිරේ අවීච මහ නරකාදී ගියාට පස්සේ මෙයාට විඳවන්න වෙලා තියෙනවා අවුරුදු කෝටි ලක්ෂයක්, කෝටි ඒව ලක්ෂයක්. දැන් ගිහිලා තියෙන අවුරුදු 2000යි. ඉතින් භයානක බව බලන්න. ඊට පස්සේ කියනවා රජතුමනි, යම් කෙනෙක් කෝටි ලක්ෂයක් අවුරුදු නිරේ පැහිලා දුක් විඳිනවා නම් ඒ ඔක්කොම අය මිත්‍යා දෘෂ්ටික උදවිය කියනවා. දුස්සීල උදවිය, ආර්යයන් වහන්සේලාට නින්දා අපහාස කරපු අය. ඉතින් ඒ නිසා ආර්යයන් වහන්සේලාට නින්දා අපහාස කරපු අය. දැන් ඔය එක එක දෘෂ්ටි ගත්තට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේට ගරහනවා. උතුම් ආර්යයන් වහන්සේලාට ගරහනවනේ. දෘෂ්ටි අරන් අද කාලින සත්පුරුෂයන් වහන්සේලාට ගරහනවා. කොච්චර භයානකයිද? මං මේ මහා නිරේ දීර්ඝ කාලයක් තිස්සේ දුක් විඳින්නයි නියම වෙලා තියෙන්නේ. මං කරගත්තු පව්වල විපාක තමයි. ඒ නිසා මං බලවත් ශෝකයෙන් ඉන්නේ කියලා. සතුරන් දමනය කරන, රට දියුණු කරන මහරජතුමනි, මේ අසනු මැනව. ඔබට යහපතක්ම වේවා. රජතුමනි, මට උත්තරා කියලා දුවක් හිටියා. ඒ දුව තමයි එයානම් පන්සිල් ගන්නවා. එයා මං කියන ඒවා ඇහුවේ නැහැ, මගේ දෘෂ්ටිය ආගත්තේ නැහැ. එයා බුදුරජාණන් වහන්සේ සරණ ගියා, ධර්මයේ සරණ ගියා, සංඝයා සරණ ගියා. ළඟදී අපේ ගමට, ඒ සූරත් දේශයේ අපේ ගමට මේ රහතන් වහන්සේ නමක් වැඩියා. උන්වහන්සේ පින්න පාතේ වැඩියා. නෙතු සංගල බිමට යොමාගෙන තිබ්බේ. හොඳ සීයෙන් හිටියේ, ඉඳුරන් රැකගෙන හිටියේ. පන්සිල් කඩන්න නැති අපේ දූ, ඊළඟට හොඳට මේ සීල් රකින ඈ බුදුරජාණන් වහන්සේගේ උපාසිකාව. ඈ අර ස්වාමීන් වහන්සේට මේ පුරවපු පැම් බඳුනකුයි, මේ වතුර බඳුනකුයි, ඊළඟ මිහිලි කැවුමුයි පූජා කළා. ස්වාමීනි, මගේ පියාණන් කලුරිය කළා, ඔහුට මේ පින පැමිණේවා කියලා ඈ පින් දුන්නා. ඒ පින් දීපු මොහොතේම මට මේ පුණ්‍ය විපාකේ ලැබුණා. වෙසමුණි රජුරෝ වගේ මං කැමැති කැමැති විදිහට සැප අනුභව කරනවා. සතුරන් දමනය කරන, රට දියුණු කරන රජතුමනි, මේ කහන්ද දෙවියන් සහිත ලෝකයාට අග්‍ර වෙන්නේ බුදුරජාණන් වහන්සේ. රජතුමනි, අඹදරුවන් සමග ඔබ ඒ බුදුරජාණන් වහන්සේ සරණ යන්න. ඇත්තනම මේ ප්‍රේතය කරන්නේ වැරද්දක් හදන එක. මොකද මේ රජුරුවන්ගේ අදහස් වෙනස් කළේ මෙයා මනස ලෝකෙ ඉදින් නන්දක. ඊට පස්සේ කියනවා ආර්ය අෂ්ටාංග මාර්ගයෙන්මයි අමානිව නිස්පර්ශ කරන්නේ. රජතුමනි, අඹදරුවන් සමගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සරණ යන්න. ආර්ය මාර්ගයේ ගමන් කරන සතර දෙනෙක් ඉන්නවා. ඵලයේ පිහිටලා ඉන්න සතර දෙනෙක් ඉන්නවා. මේ තමයි ඍජු සිත් ඇති ප්‍රඥාවන්ත, සීලවන්ත, සමාහිත සිත් ඇති ආරි සංඝරත්නේ. රජතුමනි, අඹදරුවන් සමග ඔබ සංඝරත්නේ සරණ යන්න. විමාන ප්‍රේතෙක් වෙලා මෙච්චර බණ ඉගෙන ගත්තා නම් මනුස්ස ලෝකයේ මිත්‍යා දෘෂ්ටික වෙලා ගිහිලා අර දෙවරු කියන කතා, අමනුෂ්‍යයෝ කියන කතාව අහලා යම්කිසි කෙනෙක් සත්පුරුෂයන් ළඟට ගියෝ, මැරිලා දිව්‍ය ලෝකෙ ගියොත් මාර්ග දැන් මේ പ്രേත ලෝකවල මාර්ගඵලලාභී නැහැ නේ. මේ ලෝකවල මාර්ගඵලලාභී නැහැ. ඒතර මාර්ගඵලලාභී නැති ලෝකේ මෙහෙම ධර්මයේ ගැන හැඟීමක් එනවා නම් චාතු මහරජිකේ යාමේ තුසිතේ නිම්මාන රති පරිණිමිත වසවර්ති ඒ දිව්‍ය ලෝක හයෙම ඉන්නවා මාර්ගඵලලාභී. චාතු මහරජිකේත් ඉන්නවා. එතකොට ඒ ලෝකයකට ගියාට පස්සේ ධර්මයේ තියෙන කැමැත්තත් මුල් කරගෙන කොච්චර ධර්මයේ තේරෙයිද යාට තේරුම් ගන්න මේ මනුස්ස ලෝකේ මෙච්චර මිත්‍යා දෘෂ්ටික හිටපු කෙනෙක් പ്രേත අතරට ගිහිල්ලා ඒ භූත ලෝකේ කියනේ වගේ මෙයාගේ හිත වෙනස් වෙච්ච හැටි බලන්න. නමුත් මනුස්ස ලෝකෙදීන් කරපු කර්මේ බලවත්. ඒ නිසා මෙයා නිරේත වෙනවා. ඊට පස්සේ කියනවා ඉක්මනින්ම සතුන් මරෙමන් වලකින්න. හොරකමින් වලකින්න. මත්පැන් බොන්න එපා. බොරු කියන්න එපා. තම බිරිඳකින් පමණක් සතුට වෙන්න. පින්වත් යක්ෂය ඔබ මගේ යහපත කැමැත්තෙන්ම යෝග මට කිව්වේ. ඔබ මගේ ආචාර්යවරයා. මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා. ධර්මයේ සරණ. දැන් බලන්න තමන්ට යහපත කිව්ව පෙරේතයාටත් ගරු කරනවානේ. ආචාර්යවරයා කියලා. තමන්ට යහපත කියපු. ඒක අද කාලේ තමන්ට යහපත සලසන ගුරුවරුන්ට සලකන්නේ නැහැ නේ. තමන්ට යහපත කියලා දෙන අයට සලකන්නේ නැහැ නේ. බැහැර කරනවානේ. කෙලෙහි ගුණ නැහැ නේ. මුල මතක නැහැ නේ. එතකොට කොහොමද ධර්මයේ පිහිටන්නේ? මම තේරුම් ගන්න පින්වතුනි, සමාව ධර්මයෙන් වෙනස් කරපු කෙනාට හැමදාම රාත්‍රියේ වඳින්න, උදේ වඳින්න, සිහි කරන් අනේ මගේ ජීවිතය වෙනස් වුනේ මේ සත්පුරුෂ ඇසුර නිසා කියලා. හැමදාම කාට හරි වැඳලා නිදා ගන්න. තමන්ගේ ජීවිතේ තුනුරුවන් සිහි කරගන්න. සත්පුරුෂය සිහි කරගන්න, කල්යාණ මිත්‍රය සිහි කරගන්න. ඒ උත්තමයන්ට වඳින්න. කියනවා මේ මට ඔබ ගුරුවරයෙක් වගේ මේ ප්‍රේතෙක් කියලා දැනගනත් මේ රජ්ජුරුවෝ මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා ධර්මයේ සරණ යනවා සංඝයා සරණ යනවා මං පන්සිල් රකින්නවා ඉතින් ඒ නිසා මේ මම බුදුරජාණන් වහන්සේ ශාසනය හිතවල අලවාගෙන වාසය කරනවා මහා වාතයක් හමාගෙන ඇවි බොල් වී ගහගෙන යනවා වගේ වේගෙන් සැඩපාරක් තිබෙන ගංගාවේ තනරොදු ගහගෙන යනවා වගේ මං ඔය මගේ හිතේ තිබ්බ මිත්‍යා දෘෂ්ටි ඔක්කොම මං නැති කරගත්තා කියනවා රජ්ජුරුවෝ මෙහෙම කියපු සූරත් රහිතුමා ඒ පාපී ආකල්ප වලින් වැළකුණා. භාග්‍යතුන් වහන්සේට නමස්කාර කළා. රථයට නැගලා පෙරදිග දිශාවට ගියා. ඊට පස්සේ පින්වත්නි ඒ රජුරෝ ගිහිල්ලා ගොඩාක් දැහැරමිත් වුණා. තෙරුවන් සරණ ගියා. ඊට පස්සේ ඒ රජ මිනිස් රහතන් වහන්සේලා ඇහුවා ඔබ වෙනස් වුණේ කොහොමද? මේ විස්තරය කිව්වා. ඒ රහතන් වහන්සේලාගෙන් මොග්ගලි බුද්ධතිස්ස මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවට ඒ කතාව දැනගන්න ලැබිලා තුන්වෙනි ධර්ම සංගායනාවේ තමයි මේ කතාව මේ ත්‍රිපිටකයේ එකතු වුනේ. එතකොට මේ විදිහට දැන් බලන්න විපාක මේ වගේ භයානකයි. මිත්‍යා දෘෂ්ටි කියන්නේ පුදුම භයානක දෙයක්. ඒ දෘෂ්ටිය පිරිසුදු වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ඕන. ඔබට නම් පුදුම භාග්‍යයක් පින්වතුනේ මේ ලැබුණේ මේ කරදර ව්‍යසන මැද මේ පින්පව් කුසල් අකුසල් ගැන අහන්න ලැබිච්ච එක සුළු දෙයක් කියලා නම් හිතන්න එපා. මේ ධර්මයේ රහතන් වහන්සේලා පාඩම් කරගෙන ආවි මේ සුළු දෙයක් නිසා කියලා හිතන්න එපා. මේක විශාල භාග්යයක් තියෙනවා. ඒ නිසා ඒ ඔබට ලැබුණ භාග්යය අපතේ යව ගන්න එපා. මේවා දරුමුණු පුරන්ඩක් කියලා දෙන්න. අන් අයටක් කියලා දෙන්න. අන් අයට අහන්න සලස්වන්න. ඒකට හේතුව මේ පින්පව් ගැන කියලා එක්කෙනෙක් හරි අපායකින් ගැලවුණොත් ඒක සුළුපටු දෙයක්ද? දැන් බලන්න මිත්‍යා දෘෂ්ටික වෙලා නිරේ ඉපදුනාට පස්සේ අවුරුදු කෝටි ලක්ෂයක් මේ මිත්‍යා දෘෂ්ටික කර්මෙ ගෙවන්න ඕන අනිත් කර්ම නැතුව. ඒතර කවුරු හරි මේ ධර්මය අහලා මිත්‍යා දෘෂ්ටි නැති කරගත්තොත් එයා අපි ගලවන්නේ සුළුපට දුකකින්ද? ඒකයි ධර්මයේ දේශනා කරන දේශකයන් වහන්සේලා දහමට යොමු කරන කල්යාණ මිත්‍රයෝ අප්‍රමාණ පින් දැස් කරගන්නේ ඒකයි. අන් අය ගලවගන්නේ සුළුපට දුකකින් නෙවෙයි. ඒ වගේම ඒ අය පමුණුවන්නේ සුළුපට සැපේක නෙවෙයි. මේ අතර කවුරු හරි සංසාරයෙන් නිදහස් වුණොත් එයා කොච්චර දුකක් නැති කරගන්නවද? ඒ ඔක්කොම මේ ශ්‍රී සද්ධර්මය නිසා නේද? කල්යාණ මිත්‍රයන් වහන්සේලා නිසා නේද? මේ ධර්ම දාන දෙන අය නිසා නේද මේක ලෝකෙ පැතිරෙන්නේ? කොච්චර පිං රැස් වෙනවද කියලා බලන්න. ඉතින් ඒ නිසා ඔය තමයි නන්දක පීතවත්ව. මේ අතරේ දැන් ඊළඟට තියෙනවා රේවති මේගේ කතාව. ඉතින් රේවතිගේ කතාවත් අපි දවසක් වෙනම හෝරාවක් අරන් ගන්න ඕන. මේ අතරේ තව මේ තව ප්‍රේතයේගේ සුළු විස්තරයක් අපි කියන්නම්. ඒ 4 6 ප්‍රේතවත්වයේ 4 6 කතාව මේ ප්‍රේතවත්වයේ නම තියෙන්නේ කුමාර ප්‍රේතවත්ව කියලා. කුමාර කියන්නේ මේ ප්‍රේතයන් ඉපදුනේ කොසෝ රජුරුවන්ගේ දරුවෝ දෙන්නේ කිටියා. මොන් හරි කාමාසක්තයි. ගෑනු පෙන්නන්න බෑ. හරියට පව් කරනවා. ඉතින් මේ පව්කම් වලින් මේ කොල්ල දෙන්නත් හදිස්සි ඇතිවෙච්ච මේ වසංගතයක් හැදිලා රජුරුවන්ගේ මාලිගාවේ කීප දෙනෙකුට දරුවෝ පුතාලා දෙන්න මැරුණා. ඊට පස්සේ මෙයාලා හිමාලයේ එක පැත්තක මේ പ്രേත විමානයක ඉපදුනා. ඉපදිලා දුක් විඳින ගමන් ඒ දුක දරා ගන්න බැරුව හයියෙන් කෑ ගැහුවා. ඒ කෑ ගහන හඬ ඒ ගමේ මිනිස්සුන්ට ඇහුණා. ඒ මිනිස්සු හොඳටම බය වුණා. ඒ මිනිස්සු බුදුරජාණන් වහන්සේ මුණ ගැහින්ද ඇවිල්ලා "තුව ස්වාමීනි අපේ ගමම බය වුණා. ඊ රාත්‍රියේ විශාල විලාපයක් ඇහුණා." බුදුරජාණන් වහන්සේ වදාලා "බය වෙන්න එපා. ඒක ඔබට බලපාන එකක් නෙවෙයි. එක්තරා ප්‍රේතයෝ දෙන්නෙක්ගේ විලාපයක්" කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ දෙන්නාගේ විස්තරය කියලා දුන්නා. කොහොමද කියලා දුන්නේ? ඔවුන් කාම සම්පත්වලම ප්‍රමාද වුණා. කාමස්වාදයෙන් විඳින්මින් සතුට වුණා. ඒ ජීවිතයේදී ලැබුණ සැපයට ගිජු වෙලා ගියා. අනාගත ජීවිතවලත් හොඳින් සිටින්න ඕන කියන කරුණ දැක්කේ නැහැ. මැරුණාට පස්සේ කොයිද යන්නේ කියලා හිතුවේ නැහැ. කාමයේම විඳ විඳ හිටියා. ඔය අද කාලේ ෆෝන් නැතකක ඔය පෙරේත කන්වල ඉන්න ලෝකෙ මේ කියන්නේ. ඔවුන් මිනිස් ලොවින් චුත වුණා. පරලොවදී පෙරේත ලෝකෙට ගියා. ඔවුන් ඒ කලින් ජීවිතේ තවම් කරගත්තු පාප කර්ම නිසා නොපෙනෙන ශරීර ඇතු ඉඳගෙන මේ නුවර ආසන්නයේ ওই විදිහට කෑ ගැහුවා. අයියෝ අපිට දන් දෙන්න ඕනෑ තරම් වස්තු තිබ්බා. දම්පෙන් පිළිගන්න සුදුසු ආර්යයන් වහන්සේලා හිටියා. අපිට ලබා දෙන්න පුළුවන්කම තියෙද්දිවත් පින් කරගත්තේ නැතෝ කියලා ප්‍රේතයෝ කෑ ගැහුවා. ඇයි කොසෝ රාජ්‍යයේම බුදුරජාන් වහන්සේ වැඩ ඉන්නේ, රහතන් වහන්සේලා ඉන්නේ? එක දානි හන්දක් බෙදලා නැහනේ මොන් ගෑනු පිටිපස්සේ ගිහිල්ලා. ගෑනුන්ට පෙරේද කංකර කර ඉඳලා එක දන් හන්දක් බෙදලා නැහැ බුදු කෙනෙක් ඉඳලා. ඒකයි දැන් අද කාලෙත් කොච්චර තියනවද පින් කරගන්න විහෙර විහාර වඳින්න පුළුවන්, සෑය බෝධිය වඳින්න පුළුවන්, සංඝයාට උපස්ථාන කරන්න පුළුවන්. ඒවත් ඒද්දිම කාන්තාව මැත්තේම ගෑනු මැත්තේම පෙරේතකම් කරන පිරිමි පරාණ නැද්ද? මේ ඒ වගේ චරිත බුද්ධ කාලෙත් හිටියා. ඒකට අද කාලෙත් ඕවා කරලා මෛත්‍රී බුද්ධ ශාසනයත් ඕකම තමයි. මේවා પરම්පරාවට යනවා, සංසාරයට එකතු වෙනවා, සංස්කාර විදිහට තියෙනවා. ඒ බුදුරු කියන්නේ ඔය ඉස්සරත් ඔය පුජ්‍යලේ ඔහම තමයි කියලා. ඊළඟට ඒ පෙරේතෝ කෑ ගහලා කියනවා, අපි යම් කිසි කර්මයක් නිසා ඒ රාජකුලෙන් චුත වෙලා මේ බඩගින්නෙන් පිපාසයෙන් පීඩා විඳ විඳ ඉන්න පෙරේත ලෝකෙ ඉපදුනා. ආයේ ඉතින් මීටත් වඩා පවක් තියෙදි කියලා අහනවා. ඇත්තටම රජ සැප විඳපු එකේ කණ්ඩ බොණ්ඩ නැති පිපාසයෙන් ඉන්න පෙරේතෙක් වුණාට පස්සේ කලින් රජ වෙලා හිටියා කියලා පෙනිපෙනි ඒ අයට කර්මානුරූපව කලින් ජීවිතේ පේනවා. මැරිලා යන තැන පේනවා. පුදුම දුකකින් වාසය කරන්නේ. ඊට පස්සේ තියෙනවා අපි මනුස්ස ලෝකයේදී හිටියේ හාම් පුතාලා වෙලා. නමුත් පෙරේත ලෝකයේදී අපි හාම් පුතාන නොවේ. උසස් මනුස්ස ආත්මයකින් චුත වෙලා හීන වූ ප්‍රේත වෙලා බඩගින්නෙන් පිපාසයෙන් දැන් ලොකු කන්නේ. සැප සම්පත් වලින් මත් වෙලා හිටපු නිසායි මේ ආදීනෙ හටගත්තේ. මේක තේරුම් ගත්ත මිනිස්සු සැප සම්පත් වලින් හිතට අරගන්න හොඳ නැහැ. ඒක දුරු කරන්න ඕන. එතකොට දෙව්ලොව යනවා. කය මිඳලා මැරුණාට පස්සේ නොනැති කෙනා දෙව්ලොව උපදිනවා. හැම කෙනාටම වැරදිලා ඇනුණාට පස්සේ තමයි බණ මතක් වෙන්නේ. මේ හැම එකේ මේක නිවේද තියෙන්නේ. ඔක්කොම ගිහිල්ලා නරාවලේ වැටුණාට පස්සේ පෙරේත ලෝකේ වැටුණාට පස්සේ බණ මතක් වෙනවා. ඒ බණ මතක් වෙනකොට ඔක්කොම ගිහිලි ඉවරයි. ඕකම නිවේද අදත් ඇත්තේ. තරුණ කාලේ නටන්න ඕන නාඩගම් ඔක්කොම ටික නටලා අවසානයේ කොන්ද බිම ඇඳුනාට පස්සේ බණ මතක් වෙන්නේ නැද්ද? මනුෂ්‍ය ලෝකෙත් ඕක, ප්‍රේත ලෝකෙත් ඕක. සතුටු වෙන්න පුළුවන් අපිට තරුණ කාලේ අපිට මේ ධර්මයේ ලැබිච්ච එක ගැන. අපි කොන්ද බිම ඇනකල් හිටියේ නැහැ. ඒ නිසා කොල්ලන්ඩත් මම මේ කියන්නේ කෙල්ලන්ඩක් කියන්නේ උඹලා කොන්ද බිම ඇන ගන්නකල් ඉඳිපා. ඒක සසරට යනවා. වැටිච්ච දන බණ මතක් වෙයි. එදාට කරගන්න දෙයක් නැහැ. මේ ප්‍රේතයෙන් කිසිම විසඳුමක් නැහැ. බුදුරජාන් වහන්සේ මේ දේශනාව මේ දේශනා කළා, මේ පිරිසට දහම් අවවාද කළා. ප්‍රේත වෙනුවෙන් ආය වෙනව පින්කම් කළේ නැහැ. ඒ නිසා දරුවනේ, මේ තරුණ දරුවන්ගේ පොඩි එවුන්ද මේ කියන්නේ උඹලා වයසට යන කලින් ඉඳපස් දැන් සිල් දනින්න. පින් කරපල්ලා. ජීවිතේ නොමගට යන්න දෙන්න එපා. අවසානෙට ධර්මය අල්ලන්න ගියාට පස්සේ හාසුස් ගාලා හූල්ලා හූල්ලා ඉන්න වෙන්නේ. තරුණ කාලේ කරන්න පුළුවන් පිං, තරුණ කාලේ තියෙන වීරිය වයසට ගියාට පස්සේ බෑ. දැන් ඔයාලා හිතන්න මම වුණත් මහාන වුණා නම් වයසට ගිහිල්ලා මේ බණ ටිකවත් මට කියාගන්න කටපණ තියනවද කියලා කියන්න. මම මහාන වුණා නම් වයසට ගිහිල්ලා මේ බණ පොතක් බලන්න මගේ ඇස් දෙක පෙනේද කියලා කියන්න. මං හොඳටම වැහැරිලා ගිය ආන්දරණමක් විදියට බණ පුතුවේ පණක් නැත ඉඳගතකම මිනිස්සු බණයිද? ඒ නිසා බලන්න අපි පුංචි කාලේ මහාන වෙච්ච එක අපිට කොච්චර වාසනාවක්ද. ඒ නිසා දරුවනේ නුඹලාට උඹලට බැරි නම් මහාන පැවිදි ජීවිතයකට එන්න තරුණ කාලේ යහපත් දේවල් කරපල්ලා ජීවිතේ නොමගින් ගැලවෙන්න යහපත් දේවල් කරන්න කුසල් වඩන්න. මේවා කියන්නේ අනුකම්පාවෙන්. මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ නුඹලා ධර්මයේ හැසිරුණාද නැද්ද කියන එක අපිට අදාළ නැහැ. හැසිරුණොත් ඒ සැපයත් නුඹලාට, ධර්මයේ නොහැසිරුණොත් ඒ දුකත් නුඹලාට. ඒ නිසා තමන්ගේ දුක සැප තමන් වින් කරගන්න. ඒ නිසා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ලෞතුරා බුදුදහමේ ඔයාලගේ සිත් සතන් සැනසේවා කියලා සිත් ප්‍රාර්ථනා කරනවා. පළ සියලු දිනාටම බිය කර සසරෙන් නිදහස් වෙන්න වාසනාව ලැබේවා. ඉතින්